රැකියා ලක්ෂ 10ක් මේ රට ඇති කරාම දැන් සේවය කරන ආදායම් වැඩි වෙනවා. අපි විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරන්න තියෙන්නේ දැන් සේවය කරන පිටතට. ආණ්ඩුව වෙන්න පුළුවන්, පුද්ගලිකාංශ වෙන්න පුළුවන්, ස්වයං රැකියා කරන්න පුළුවන්. ඒකයි විශේෂයෙන් මේ ආයවැයන්ගේ සහන දුන්නේ. අනාගතයේත් ඒ වගේම අරගෙන අපි ඒ සහන ලබලා දෙන්න විටින් විට පරිවැඩි කරන්න, හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලබලා දෙන්න අනේවා කරන්න තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙනවා කියන්නේ ඔබේ අනාගතයට ඡන්ද දෙන්න. මේකත් කියන UMP කාර්ය විතරක් නෙමෙයි. අද ශ්‍රී ලංකාවේ යහපාලන අංශයේ ඉන්නවා, ජාතික එළවළුමේ ඉන්නවා, මුස්ලිම් පක්ෂයේ ඉන්නවා, මේ කඳුරට දෙවිඩ පක්ෂයේ ඉන්නවා, සංවිධාන 161ක් ඉන්නවා. අනුත් රටක් හදන්න මාස 60කින්